සැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ ඇතුළත් අත්තානුදිට්ඨේ සූත්‍රය. භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවෙසෙන සමයක දේශනා කළා වූ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අත්තානුදිට්ඨිය නැත්නම් ආත්මදිට්ඨිය, වෙනත් විදිහකින් කියනවා නම් සක්කාය දිට්ඨිය පිළිබඳව විස්තරයක්. සක්කාය දිට්ඨිය ඇතිවන ආකාරයත්, ඒ නිරුද්ධ වන ආකාරයත් පිළිබඳව සිදු කළා වූ දේශනාවක්. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, කිස්මින් නොකෝ භික්ඛවේ සති, කිං උපාදාය, කිං අබිනිවිස්ස, අත්තානුදිට්ඨේ උප්පජ්ජතීති. මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් ඇසුරු කළා, කුමක් ප්‍රත්‍ය කොට අත්තානුදිට්ඨිය, ආත්මදිට්ඨිය නැත්තං සක්කාය දිට්ඨිය හට ගන්නවාද කියලා. මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා, භගවන් මූලකානෝ බන්තේ ධම්මා. ස්වාමීනි, භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මූලික කරගෙනයි අප ධර්මය අසුරු කරන්නේ කියලා. එයින් උන්වහන්සේලා සඳහන් කළේ භාගතුන් වහන්සේගෙන්ම ඒ කාරණය දැනගන්නට කැමැතියි කියන කාරණය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපේ කොහ භික්ඛවේ සති, රූපං උපාදාය, රූපං අබිනිස්ස, අත්තානුදිට්ඨේ උප්පජ්ජති. රූපය ඇති කල්හි රූපය උපාදාය කොට, රූපය ප්‍රත්‍ය කොට ආත්ම දෘෂ්ටිය හට ගන්නවා. වේදනාව ඇති කල්හි වේදනාව ඇසුරු කළා, වේදනාව ප්‍රත්‍ය කොට ආත්ම දෘෂ්ටිය හට ගන්නවා. සංඥා, සංඛාර, විඥාන ආදී මෙන්න මේ ස්කන්ධ පංචකයෙහි වෙන වෙනම කරුණක් ඇසුරු කළා, උපාදාය කොට ප්‍රත්‍ය කොටගෙන ආත්ම දෘෂ්ටිය නැත්තං සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියන කාරණය. සත්‍යය පිළිබඳව විස්තර කිරීමේදී භාගතුන් වහන්සේ නිතරම ඉදිරිපත් කරපු විග්‍රහය තමයි රූපාදී ස්කන්ධ පංචකය. සත්‍යය කියලා හඳුන්වන්නට තියෙනවනම් ඒ හඳුන්වන්න තියෙන ප්‍රධාන කරුණු පහක් තමයි මෙහෙන් දක්වන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහේ එකතුවකට තමයි ලෝකයා සත්‍යය කියලා පනවලා තියෙන්නේ. සත්‍යය විග්‍රහ කරන මෙන්න මේ කොටස් පහ වෙන් කළගත්තට පස්සේ ඒ එහෙකවත් සත්‍ය පුද්ගලෙක් කියලා ගන්න දෙයක් නැහැ. රූපය ගත්තත්, වේදනාව ගත්තත්, සංඥාව ගත්තත්, සංඛාරය ගත්තත්, විඥානය ගත්තත් මේ එක එක කරුණක් කිසිවක් සත්‍යය කියලා ගන්න බෑ. එහෙනම් ඒ පහ එකතු වෙච්ච තැනකත් සත්‍යය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ හැම කරුණකම ස්වභාවය තමයි හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. රූපය හේතු නිසා හට ගන්නවා. ආහාරය ආදී හේතු ඇති කල්හි රූපය හටගෙන හේතු නිරෝධෙන් හැම මොහොතකම නිරෝධයට පත් වෙනවා. වේදනාව ගත්තොත් ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. සංඥාව ගත්තොත් ස්පර්ශය නිසා හට ගන්නවා. සංඛාරය ස්පර්ශය ප්‍රත්‍ය කොට, විඥානය නාම රූප ප්‍රත්‍ය කොට. මෙන්න මේ අතරේදී ආහාර, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ හේතු ඇති කල්ලි තමයි මේ ස්කන්ධ පංචකයක් හටගන්නේ. ඒ හටගත්තු තැන මෙය වෙනස් වීමට, නිරෝධයට, අනිත්‍යතාවයට පත් වෙනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා, සංකින් මාඤ්‍යත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි, මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා, අනිච්ඡං බන්තේ, ස්වාමීනි අනිත්‍යයි. ඊළඟට අහනවා, යම්පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති. යමක් අනිත්‍ය නම් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා නම් ය දුකන්ද සැපද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, දුක්ඛං බන්තේ, ස්වාමීනි ඒක දුකයි. ඊළඟට ප්‍රශ්න කරනවා, යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපි නොකෝතං අනුපාදාය අත්තානුදිට්ඨේ උප්පජ්ජේ යාති. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් ඒ ඇසුරු නොකොට ආත්ම දෘෂ්ටියක් හට ගන්නවාද කියලා අහනවා. නොහෙතම් බන්තේ, ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. එතකොට මෙහිදී සඳහන් කරන්නේ මේ විපරිණාමයට පත්වන ස්වභාවය ඇසුරු නොකොට කිසියම් කෙනෙකුට ආත්ම දෘෂ්ටියක් හටගන්නේ නැහැ කියන එක. මෙහිදී ඊළඟට දක්වනවා වේදනා සංඥා සංඛාර විඥාන ආදී මෙන්න මේ කරුණු පහත් ඒ ආකාරයෙන්ම විස්තර කරනවා. යමක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ස්වභාව යුක්ත නම් ඒ ඇසුරු නොකොට ආත්ම දෘෂ්ටියක් හටගනවාද කියලා අහනවා. හටගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට යම්කිසි කෙනෙකුට ආත්ම දෘෂ්ටියක් හටගන්නවා නම් හටගන්නේම මේ රූප ආදී ස්කන්ධ පංචක ඇසුරු කොටගෙනමයි. එයින් බැහැර දෙයක් හටගන්නේ නැහැ කියලා මෙහිදී සඳහන් කරනවා. මෙන්න මේ ස්වභාවය යම්කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් නුවණින් දකිනවා නම් මෙන්න මේයින් අනෙකක් නැතයි ඔහු දැනගන්නවා. ඒ නිසා හටගන්නවා නම් හටගන්න තියෙන්නේ මේ ස්කන්ධ පංචකය, නිරෝධ වෙන්න තියෙන්නේ මේ පහම කියන එක ඔහු නුවණින් තේරුම් ගන්නවා. මෙන්න මේ අවබෝධය සමගම කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රාවකයාට ලැබෙන අනුශාසනය තමයි රෝපාදී ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හටගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වෙනවා. හේතු ඇති කල්ලි ස්කන්ධ පංචකය හටගන්නා බව යම්කිසි කෙනෙක් දකිනවා නම් ඔහු නැත කියන උච්ඡේදාන්තයට යන්නේ නැහැ. ඒ වගේම හේතු ඇති කල්ලි හටගත්තා වූ ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිනවා නම් ඒ තැනැත්තා ඇත කියන සාස්වතාන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන දෙකම අන්ත විදියටයි දක්වන්නේ. ඒ කිසිම දෙයක බුදුදහම තුලින් අන්තයකට පැමිණෙන්නේ නැහැ. ඇත කිව්වත් අන්තයක්, නැත කිව්වත් අන්තයක්. මෙන්න මේ අන්ත දෙකෙම දුර වෙන දර්ශනය තමයි ඉතිමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසතිදං නොහෝති කියන දර්ශනය. මේ ඇති කල්ලි මේ හට ගන්නවා, මේ නැති කල්ලි මේ නැහැ කියන එක. ඉමස්ස උප්පාදායි දං උප්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන කාරණය. මේ ස්කන්ධ පංචයේ හට ගැනීමෙන් මේ අත්දැකීම ලැබෙනවා, මේ නිරෝධ වීමෙන් එහි නිරෝධය ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ දර්ශනය සමග කෙනෙකුට ලැබෙන අවබෝධය තමයි හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන ස්වභාවයක් තියෙනවා නම් මේක තේරුම් නොගත්තොත් අවිද්‍යාසාගතව ජරා මරණාලි දුක් හටගන්නවා. ඒ නිසා මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් තමයි අවිද්‍යා නිරෝධයෙන් ජරා මරණ ආදී නිරෝධයට පත් වෙන ලැබෙන්නේ කියන මේ දුකේ හට ගැනීම හා නිරෝධය පරිසම්පාදිය පාදක කරගෙන ඇති වෙනකොට ඒ සමගම හොට මාර්ගය පැනවෙනවා. ඒ තමයි සම්මා දිට්ඨිය පෙරටුකට ගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය, නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. කෙටියෙන් කියනවා නම් සමත විදර්ශනා, ඊටමත් කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය කියන කාරණය. මේ සතිපට්ඨානය භාවිත කරන්න ඔහු නරූපං අත්තෝ සමනපස්සති, රූපය ආත්ම වශයෙන් දකින්නේ නැහැ. නරූපවන්තං වාත්තානං ආත්මේ රූප සහිත දෙයක් කියලා දකින්නේ නැහැ. නාත්තනිවාරූපං ආත්මය තුල රූපය තිය කියලා ගන්නෙත් නැහැ. නරූපස්මින් වාත්තානං රූපයෙහි ආත්මය තිය කියලා ගන්නෙත් නැහැ. මේ වගේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කිසිවක් ඔහු ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. මෙන්න මේ අවබෝධය නැවත නැවතත් විදර්ශනා කිරීම හේතුවෙන් ඔහු සක්කාය දිට්ඨිය ආදී මේ මූලික සංයෝජන දුරු කරනවා. එහෙත් ඔහුට මේ පංචවස්කන්ධයේ එකතැනක එකට සමූහයක් වශයෙන් ගත්තු කල්හි අස්මිති කියලා මානයක් ඇති වෙනවා, චන්දරාගයක් ඇති වෙනවා. මානය සහ චන්දරාගයේ භව තෘෂ්ණාව ඔහුට අනුසය වශයෙන් තියෙනවා. අන්නේ අනුසය වශයෙන් දුරු කරන්නත් ඔහු මේ ස්කන්ධ පංචකයේ සමුදේය තවදුරටත් බලමින් සතිපට්ඨානය තුළ හික්මෙනට ඕන. මෙන්න මේ අවබෝධය තුළින් තමයි රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ මට්ටමටපත් වෙලා සියලු කෙලෙසුන්ගෙන් සංයෝජනයන්ගෙන් දුරවන්නට අවස්ථාව තියෙන්නේ. මේ සඳහා මඟ ගමන් කරන්නට අපි මේ සූත්‍ර දේශනාව උපයෝගී කරගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනයත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා. මේ උතුම් කුසලයේ බලයෙන් ධර්මාභෝධයම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.